තවත් එකක් අල්ලාගෙන තමයි අත්තරින්නේ මේ ලෝකේ කිසිම කෙනෙක් සම්පූර්ණයෙන් අත්තරින්නේ නැහැ සම්පූර්ණයෙන් අත්තරපු කෙනා මධ්‍යස්ත වෙලා ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාව පීචලා තමයි අන්ත දෙක අත්තරින්නේ ඒ කියන්නේ මේ ලෝකේ ඉන්නනම් පිරිනිවන් පානකම් ඉන්නකම් මොනවාරි එකක් අල්ලන්න ඕනේ දැන් බුදුහාමුදුරන්ට ඇවිල්ලා ආනෝනේ කෙනෙක් මම මේ ලෝකේ මේ හැම දුස්තියම නිදාස් වෙලා ඉන්නේ හැම දුස්තියම නිදාස් වෙලා ඉන්නවා කියන දුස්තිය අවු වෙලා ඉන්නවා කියලා සන භාග්‍යතුන්සේට උඩ දෘෂ්ටියක නැද. ඔහු මමත් ඉන්න දෘෂ්ටියක. මොකද්ද? සම්මා දෘෂ්ටිය ඉන්නවා. බුදුහාමුදුරන්ට දෘෂ්ටියක් තියෙනවා. එහෙනම් මේ ලෝකේ දෘෂ්ටියක් නැතුව ඉන්න බෑ. පිරිනිවන් පානකම ප්‍රශ්නේ තියෙනවා පිට. දෘෂ්ටියක් තියෙන්න ඕනේ. යමක් අල්ලා ගන්න ඕනේ. අල්ලා ගන්න නැත්නම් මේ විඥාන නිදහස් වෙනවා විශ්වයට. එකතු වෙලා මිශ්‍ර වෙලා දිය වෙලා යනවා. ඒක පිරිනිවන් පානකම තමයි ඒක ඒක තියෙන්නේ. එතකොට ඒක වෙනවා. ඊට එතකන් ඉන්නකම් මේක මේ අල්ලන්න ඕනේ. උඩල්ලත් අරතන මෙහෙම කරලා අනිත්‍යනම තිබ්බ ගමන් මේක ටග් ගල අතරිනවා ටග් ගල එතන එතනට එනවා යා පුතා දැන් මේ කොච්චර කාලයක් ඉඳලා නිරෝගිමත් වෙන්නවද උත්තර දෙන්න පුළුවන්ද කොච්චර කාලයක් ඉඳලා අසනීප වෙනවා ආන්දර මාස 6ක්නේ මාස 6ක් ඊට කලින් හොඳට කියන්නේ මේ මේ මාස 6ක් තිස්සේ ඉඳලා තමයි ලෙඩ ඒතකොට අසනීප කාලේ තමයි අපිට කියන්න පුළුවන් නිරෝගිමත් වෙන්න කාලේ කියන්න බෑ එහෙම කවුරු තාන්නේ කොච්චර කාලයක් ඉඳලා දැන් නිරෝගිමත් වෙන්නවද? ඒ මානවද මිනිස් නෑ. දැන් කොහොමද සනීපෙන් ඉන්නවද? දැන් මේ අසනීප හොඳයිද? සර ලෙඩකින පිළිබඳව විතර අපිට ආකල්පයක් තියෙන්නේ. නිරෝගිමත් භාවය පිළිබඳ ආකල්පයක් නෑ. එහෙනම් පුතා දැන් අපි සම්මාව දකින්න නම් කොතනද ඉන්න ඕනේ අපි? මිත්‍යාව ඉන්න ඕනේ. මිත්‍යාව හිටියොත් විතරයි සම්මාව පේන්නේ. අසනීප කෙනාට විතරයි නිරෝගිමත්කම දැනෙන්නේ. නිරෝගීව ඉන්න කෙනාට නිරෝගිමත්කම දැනෙන්නේ නැද්ද නෑ? අසනීපෙන්න කෙනාගෙන් අන දැන් කොහොමද? ඌ දැන් සනීපය හඳුරු දැන් නිදාස් මේ ලෙඩේ හොඳ වුණා. එතකොට මේ සනීපේ දැනෙන්නේ අසනීප කෙනාට සාපේක්ෂව. අසනීපට සාපේ. හැබැයි නිරෝගිමත් ඉන්න කෙනාත් අරකින් මේ සනීපෙන් තමයි ඉන්නේ. ඇයි ඒ අසනීප නැහැ. හැබැයි නිරෝගිමත්. හැබැයි මේ මානස නිරෝගිමත් ගැන අදහසක් නැහැ. ඇයි? ලෙඩ වෙයි තියෙන නැහනේ. ඒ නිසා මේ සනීපේ කියන්නේ මොකද්ද? නිරෝගිමත්කම කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. ලෙඩ වෙලා ඉතපු නැති නිසා. එහෙනම් සම්මාවක් මේ ලෝකේ යම් කිසි කෙනෙකුට පේන්නේ මිත්‍යාව ඉන්න තාක්කල් විතරයි. එයා සම්මාව බවට පත් වෙනාම එයා සම්මාව පේනවද? නෑ. ඇයි? සම්මාව ඉන්න කෙනා සංසාර වඳුරන්නේ. ආයතන අය සම්මාව බවට පත් වෙනාම එයා තුළ සම්මාවක් නෑ. සම්මාවම යගේ චරිතය බවට පත් වෙලා එයා ජීවත් වෙන්නේ සම්මාවේ. හැබැයි සම්මාව පේන්නේ මිත්‍යාව ඉන්න කෙනාට. දැන් රාතන් වහන්සේට හදාසක් තියනවද? කෙලස් තියනවද නෑ? කැලස් රාසින්වත් එන්න නැත්නම් සිතවිල්ලකින්වත් කැලස් නිර්මාණය වෙන්න නැත්නම් එතකොට උනා සිතයි 24 මිනි සම්මාවෙයි. දැන් ඇයි අපට වැරදෙන්නේ? අපි මිත්‍යාවෙ ඉඳගෙන සම්මාව දකින නිසා. එහෙනම් අපට වැරදෙනවා. අපිට සම්මාව වෙනම පේන්නෙම අපි මිත්‍යාවෙ ඉන්න නිසා. සම්මාවක් යම්කිසි කෙනෙකුට පේනවා නම් සම්මාවෙන් හැයෙනවා නම් සම්මාවෙන් දැනෙනවා නම් ඒ කියන්නේ එයා කවුද? තාම රාත්‍රිච්ච නැති කෙනෙක්. ඒ නිසා තමයි සම්මාවෙන් හැර දැනෙන්නේ. රාත්‍රිච්ච කෙනා සම්පූර්ණයෙන්ම සම්මාව සම්පූර්ණ වෙච්ච කෙනාට සම්මාව දැනෙන්නේ නැයි? එයාම සම්මාව නම් දැන් එයා සම්මාව දැනගන්නේ කොහොමද? ඒ නිසා බුදුහාමර කියන රාසින්වත් කෙලෙස් නැහැ කියලා. ඇයි කෙලෙස් එන්න බෑ? එයා සම්මාවට සමවැදිලා ඉන්නේ. එයා සමානයි සම්මාව, සම්මාන සමානයි එයා. මිත්‍යාව සමානයි සම්මාව. එයා මිත්‍යාව සම්මාව බවට පුරුදු කරනවා. ඒ මිත්‍යාව සම්මාව ලෙස වෙනස් කරන්න ඒකට වඩන එකක් මොකද්ද එක? මිත්‍යාවේ තියෙන දේවල් සම්මාවෙන් දකින්න පුහුණුවක් කරනවා. එයාට මිත්‍යාව පේනවා, සම්මාව පේනවා. ඇයි? එයා ඒ දෙකම ගනුදෙනු කරනවා. දැන් සම්මාව වෙන කෙනෙක් නෑ. මොකද? ජනා මනුස්සය යන්න කියලා. පාස්සෙන් යන සෝම කතා කරනවාද? අර මනුස්සට හරියට බැන්නනේ. ඇයි ඔබ වහන්සේ එහෙම කතා කළේ? ඇයි මේ මනුස්ස උරතල් කරන්නත් මට අදහසක් තිබුණේ නෑ. එතකොට එහෙම කතා කරන ඇයි එහෙම කතාක් නෑ. මේ මනුස්සගේ කර්මයට එහෙම කියුණා මට. දුක් වෙන්න, කරදර වෙන්න. ඒ මනුස්සගේ ඉතරි දෙව්වනේ කියලා කම්පා වෙන්න සමාව ගන්න ඕනේ. ඒ මනුස්ස සමගි කරන්න ඕනේ. එහෙම අදහසක් නැහැ. ඇයි? සම්මාවේ ජීවිතයේ බවට පත් වෙනාම, සම්මාව ජීවිතයේ බවට පත් වෙනාම යාට එහෙම අදහසක් නැහැ. ඉතුණද කිව්ව පාඩුවේ තියා. හැබැයි අපි මිත්‍යාව ඉඳලා සම්මාව වඩන නිසා ටික කලබල වුණා වගේ ටිකක් අර වැඩ කරලා මාංශයෙන් හිටපු නිසා තරහාගේ උපාසක මතට මම තරහින් හිටියේ මේ අමනාප වෙන්න එපා ටික තරහා ගියාම. ඇයි අපි එහෙම කරන්නේ? අපි මිත්‍යාවේ හිඳගෙන සම්මාව දකින්නවා. ඒ බලපෑම අපිට ඒ කියන්නේ තාමර පුද්ගලයා ඉන්නවා. පුද්ගලයා නැත්නම් එයා එහෙම කරන්නේ. එයාට එහෙම අදහසක් නැහැ. ඔව් එයාගේ කර්මයටම කියවුණා. ඉතින් ඒක වුණා. ඉතින් ඒක ප්‍රශ්න නැහැ. සමාව ගන්නෙ නෑ මං. ඇයි ඉති වැස්ස යනවා ඉති වැස්සට තෙමෙනවා ඉති වැස්ස අපෙන් සමාව ගන්නවද? නෑනේ. උලන් යනවා දූවිලි යනවා නායට. උලන් අපෙන් සමාව ගන්නවද? නෑනේ. අවු වෙනවා තැම්බෙනවා දාඩිය දන අවු අපෙන් සමාව ගන්නවද? නෑ. එහෙනම් මම ගන්නෙත් නෑ. එයා සම්මාව ඉන්නකෙන. එයා ඒවා ඒක ඒකෙ දිගටම දකිනවා. මේ රව් වෙනකොට ඉතින් තැම්බෙනවනේ. සූර්ය අපෙන් සමාව ගන්නවද? මේ මෙසර පොඩ්ඩක් ප්‍රශ්න වැඩි වුණා නේද මේ ආන්දර තෙරුවන් කරලා. එහෙම කියන්නේ. අපෙන් සමාව ගන්න. ඇයි ඒකේ ප්‍රශ්න නැහැ. ඒක ප්‍රශ්න නැහැ. කෙනෙක් දකිනකොට ආදරෙන් කතා කරන්න ඉතින්නේ. කෙනෙක් දකිනකොට තරවටු කරන්න ඉතින්නේ. කෙනෙක් දන්නකොට පන්නන්න ඉතින්නේ. එයාව දකිනකොට ඇති වෙන කර්මය. මානසිකත්වය. එයාට සාපේක්ෂව මේ තරංගවලින් මේක නිර්මාණය. මේක අපේ ප්‍රශ්න නෙමෙයි. එහෙම තමයි ඒගොල්ලෝ දකින්නේ. ඇයි සම්මා වෙන්න කෙනාට ඒක සම්මා වෙන්නමයි තේරෙන්නේ. ඒ කතා කළා දැන් නෑ ඒ ගියා. ඒක ගැටලුවක් නෙමෙයි. ඒක නිවැරදි කරන්න ඕනේ, සමගි වෙන්න ඕනේ. එයාව ආයෙ නඩත්තු කරන්න මේ අදහසක් නෑ. අද මිත්‍යා වෙන්න කෙනාට එමු නොත් එයාට ජීවිත කාලෙක වද දෙනවා. ඔය දා ටිකක් මේ කලබලෙන් ඉපිලා ඉදා. ඔය කමන්න ගිහිල්ලා කතා කරන්න, සමගි වෙන කේක් ගෙඩියක් අරන් යන්න ඕනේ. ගිහිල්ලා කියා කෝල් කරන්න මේක ෆෝන් කරලා පොඩ්ඩක් ඉතින් කතා කළා සමගි වෙන. එහෙම එකක් හිතෙනවා එයාට. සකෘදාගාමි කෙනාටත් ටිකක් හිතෙනවා, අනාගාමි කෙනාට හිතෙන්නේ නැහැ. කැමැති නම් එයි එයා ඉතින් ප්‍රශ්නයක් නෑ. එහෙම කියලා හිතෙනවා. නිවනට ගැලපෙන්නේ නැහැ කියනකොට මේම කරනකොට අත්හරින්න පුළුවන් නම් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් යථාර්ථයේ දකින්නකොට තේරෙනකොට ඒක නැවත නොකර ඉන්න ඉතත් ශක්තිමත් නා සම්මාදිටි. එතනක අපි ආවේ නැත්තම් අපි තාම මේ වැරද්දට අවු වෙනවා. වැරද්දට ගිහිලා වෙනවා. ඒ කියන්නේ අපි තුළ ඒකින නිවැරදි අවබෝධය නැහැ. දැනුම තියෙනවා. ඇයෙනවා, ඇයෙන දේ තේරෙනවා. තේරෙන දේ වැටහෙනවා. වැටහෙන දේ අවබෝධ වෙනවා. අවබෝධ වෙච්ච දේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි සම්මාව තියෙන්නේ. එහෙනම් ඇයිච්ච පළියට, තේරිච්ච පළියට, වැටහිච්ච පළියට, අවබෝධ වෙච්ච පළියට මාර්ගඵලයක් නැහැ. දැන් ගොඩක් අතේ තේරුණාම එයා කියන මාර්ගඵලයක් තියෙනවා. යමක් වැටුණාම මාර්ගඵලයක් තියෙනවා. අවබෝධ වුණාම මාර්ගඵලයක් තියෙනවා. හැබැයි එයාට ප්‍රත්‍යක්ෂලද නැහැ. හැමතේ තුළම අනිත්‍යයි. ඔක්කොම අනිත්‍යයි. අරක්ක බෝතලේ අනිත්‍යයි කියන්නේ නැනේ මේ මනුස්සය. ඒක මේ බිම වැටෙන්නේ නැතුව මේ ඔඩොක්කේ කියන පරිච්ඡේදයෙන් අල්ලන් ඉන්නවා. ඒක දැන් හැමදේම අනිත්‍ය දැන් ඒකයි අනිත්‍ය කියලා දැනුනේ නැත්තේ. ඒ කියන්නේ ඒක තම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒක අවබෝධයක්. එයා තුළ තියෙන සංකීර්ණ දැනුමක් ඒක. ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනාට හැමදේටම මේක පේනවා. දැන් පිළිකුල් හැමදේම මේ තියෙන්නේ මේ අනිත්‍ය වෙන එක. හැමතැනම දුකක් තියෙනවා. දැන් මේක ප්‍රත්‍යක්ෂ වුණා. දැන් ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනාට භාර්යාවත්, ධර්මොත්, රස්සාවත්, බඩමුට්ටුත්, දකින දේත්, ඇයෙන දේත්, දැනෙන දේත්, පෙනෙන දේත් ඔක්කොම තුල මේ දුකයි පිළිකුල් භාවය ඇරද තේරෙනවා. මිනිස්සු දකිනකොට පිළිකුල්, පෙම්බැනිච්ච කෙල්ල දකිනකොට පිළිකුල් නෑ. ගමත ප්‍රත්‍යක්ෂ වෙලාද මලමිනි දකිනකොට ඕ කුමු ගොඩවල් කියනවා අරයා ළඟ හිටියත් ඇති කියලා හිතෙනවා. පුතේ දැන් පිළිකුල් වෙලාද? එයාට පිළිකුල දන්නේ නැහැ, අඳුරන්නේ. ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ පුතා. ඒක අවබෝධයක් විතරයි. ඔක්කොම පිළිකුල් නම් මෙයා ඇඟේ වදිනකොට පිළිකුල දැනෙන්නේ වාය. මෙතන පිළිකුල් නැහැ කියලා කියන අත පිළිකුලකුත් නැහැ නම් තියෙන දැනුම ප්‍රත්‍යක්ෂ එකක් නෙමෙයි. දැනුමක් ඇති වෙනවා. එයා දැනුම ප්‍රත්‍යක්ෂ කියලා හිතාගෙන ඉන්නවා. දැනුමක් ඇති වෙනවා. ඉර කොච්චර අපි හංගලා තිබ්බත් එයාගේ ආලෝකය අංගන්න පුළුවන්ද? කන්දක් උඩ ගමක් අපි අංගනවා. කෑ ගන්න එපා, සිංදු දාන්න එපා, බෙර ගන්න එපා, ඩෝල ගන්න එපා, මේ කණ්ඩු කරන්න එපා, ඌති යන්න එපා කියලා දැන් කොහොමද ගල් වාගේ ඉන්නවා මිනිස්සු. කන්දක් උඩ දැන් නුවර කඟ අංගන්න පුළුවන්. ලාම්පුව පත්තරව මිනිස්සු දැන් උඩ මිනිස්සු ඉන්නවා කියලා. අංගන්න බෑ පුතා. ඉදිපන්දම පත්තරව කියන අන්න අර අර කන්ද මිනිස්සු ඉන්නවා කියලා. ඇයි අංගන්න බෑ? ඒ වගේ එකක්. පුතුජන ස්වභාවය කියන එක අංගන්නම් බෑ. දැන් මාර්ගඵලලාභින් ඔක්කොම ඉන්නවා, හාමුදුරුත් ඉන්නවා. දැන් ඒගොල්ලෝ වැඩිපුරම මේ කරුණ රස්සන් බං මේක නේ. හාමුදුරු ගන්නවා එයා එයා දිහා බලනවා කියලා. ඒ කියන්නේ එයාට රාගය තියෙනවා. අනිත් අයට වඩා එයාගේ මේ උවමනාව අරපැත්තට වැඩි. එයාගේ අවධානම අරපැත්තට වැඩි. ඒක පේනවා. පුතුජන කෙනාගේ ඒක පුතුජන ස්වභාවය හංගන්න බෑ. අර කන්ද උඩ තියෙන නුවරක් අංගනවා වගේ. ලාම්පුවක එළිය අංගනවා වගේ. ලන් ලාම්පුව පත්තු කරලා එළිය අංගන්න පුළුවන්ද? මොනවා කරුවා කඩාගෙන එනවා ඒක එළියට. ඒ ඒ වගේ තමයි පුදුජන ස්වභාවය. අංගන්න බෑ. මාර්ගඵලලාභයකටත් පුදුජනේ කවද රඟපාන්නත් බෑ. පුදුජනාට මාර්ගඵලලාභයක වාගේ රඟපාන්නත් බෑ. ඒ දෙකම එළියට එනවා. පුදුජන කෙනාගේ අඩුපාඩුත් එක්ක බලනකොට මෙයා මට වඩා ශ්‍රේෂ්ඨයි, මට වඩා උතුම්, මට වඩා දැනුමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා, ගුණවලි වැඩි කියලා ඒ වෙනස ලොකුට තේරෙනවා. පුදුජන මෙයා මාර්ගඵලලාභයට තේරෙන්නේ නැහැ. ඇයි? හැම දේ තුලින්ම එයා දකින්න එකම දෙන්නේ. සිත රවටෙනක නම් එයා කරන හැම කපටිකමේදීම සිත රවටිනවා කියන එක දකිනවා. අනිත්‍ය නම් ඊයේ මේම කතා කරලා හදමු බයිනවා. මො අනිත්‍යයි කියන වැඩක් නැති මේ මිතුරුකමත් අනිත්‍ය. අනිත්‍යෙන් දකිනවා මිසක් එලා දකින්නේ නැහැ. සල්ලි ගන්නවා ඒට දෙන්නම් කියලා උ දෙන්නේ නැහැ. ආනකොට තරහා එනවා උට. අනුකම්පාවෙන් ඔළුව කතා ආවිල්ලා තමයි ඇව්වේ. දැන් එක දුන්නට පස්සේ මේ කායිල නෝ ගාන්න දගෙනවානේ. මේක තමයි ලෝකේ තියෙන தත්ත්වය. සබ්බේ පුදුජනේ අම්මත්තක මේක තමයි ඇත්ත. එimhe එකතුන අර යථාර්ථය තමයි අදකින්නේ. එයාගේ සම්මාව දැන් සද්දෝ සෝතාපන්න ක්‍රම 10ක් කියනවනේ. එයා සම්මාදිට්ඨියට පැමිණිච්ච මොන කාරණාවෙන්ද ඒ කාරණාවෙන්මයි ඒක දකින්නේ. ඒ නිසා එයා තුල තියෙන දෙයින් එයා දකින නිසා එයාට වෙනසක් පේන්නේ නැහැ. හැමදේම අනිත්‍ය නම් ඒ අනිත්‍යතාවයෙන්ම දකින නිසා තියෙන්නේ අනිත්‍ය ප්‍රත්‍යක්ෂ ධර්මයන් ඒකෙන්ම දකින නිසා එයාට වෙනසක් නැහැ. අර මනුෂ්‍ය පුදුජනේ හිඳලානේ සම්මාව දකින්නේ. මේ මනුෂ්‍යගේ සම්මා චරිතය පුදු. මේ මනුෂ්‍යර ලොකුට තේරෙනවා මේක. දැන් නිරෝගිමත් කටිකන කෑ ගන්න පිටම් පොඩ්ඩක් ඉතම් බේත් දානකම්. යකෝ අමාරුයි. ඇත්තටම අමාරුව තින්නේ කාටද? කකුල කැඩිච්ච කාටනේ. දැන් කකුල කැඩිච්ච නැති එකා කියන කෑ ගන්න පිටම් මිනිස්සුක බන. බෑ යකෝ මට ඉන්න බෑ කියලා කෑ ගන්නවා. ඇත්තටම අමාරුව කාද තියෙන්නේ? කැඩිච්ච කාට. කකුල කැඩිච්ච කාටයි තියෙන්නේ. ඒ වගේ පුදුජන මනුස්සයාට තමයි අරක හොඳට පේන්නේ. අර නිරෝගිමත් කෙනා කියලාගෙන සම්මා වෙන්න කෙනා. සම්මා වෙන්න කෙනා නිරෝගිමත්නේ. එහාට ඒක තේරෙන්නේ නැහැ. ඇයි? ඒ හැමදේම දකින්නේ එයාගේ සම්මාවෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දකින සම්මා කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය හැමදේකලම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දකින්නේ. එතකොට දැන් එයාත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනෙක්. ප්‍රත්‍යක්ෂ වෙලා තින්නෙත් ඒක. එයා දකින්නෙත් ඒක. එයාට වෙනසක් තියෙනවත් නෑ. තියෙන දේ තුලින්ම දකිනවා. අර මනුෂ්‍යයා ඉන්නේ පුදුජන දකින්න සම්මාව ලොකු වෙනසක් තියෙනවා. එහෙනම් මාර්ගඵලලාභියක පුදුජන කෙනකේ අසුරු කළාම මාර්ගඵලලාභියට නෙමෙයි වෙනස දැනෙන්නේ වැඩිපුර පුදුජන කෙනාට. එයාට තමයි ඒක ලොකුට තේරෙන්නේ. දැන් මං කාවාරි අසුරු කරාම ඒ අසුරු කරන කෙනා අපට වඩා දුස්සීල නම් ඒ මනුෂයාට අපි ගොඩාක් ಗುಣ තියෙනවා වගේ තේරෙනවා. අද මට වඩා ಗುಣ කෙනෙක් එක්ක මං අසුරු කළාම මට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නේ. මටයි ඒක තේරෙන්නේ, එයාට තේරෙන්නේ නැහැ. ඇයි? එයා මට වඩා ඉහළින් ඉන්න කෙනෙක්. අනාගාමී කෙනෙක් අසුරු කරන සෝතාපන්න කෙනෙක්. සෝතාපන්න කෙනාට තේරෙනවා මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. හැබැයි අරයට තේරෙන්නේ නැහැ. එයාගේ අනාගාමී ඥාණයෙන් එයා දකින්නවා. අනාගාමී ඥාණයෙන් දකින නිසා එයා ඉන්නේ අනාගාමී, අනාගාමී දකින ඉඳලා වෙනසක් තේන්නේ. හැබැයි සෝතාපන්න කෙනා කියනවා මට වඩා සෑඳ දියුනේ මෙයා. මට වඩා සෑඳ ගුණද. එයාට ඒක ලොකෝට පේනවා. අද අනාගාමික කෙනෙක් රාත්‍රි කසුරු කරනකොට රාතට වෙනසක් තේන්නේ නැහැ. ඇයි? එමෙතනම නිරෝධගාමිනීත්වයෙන් දකින්නේ. අනාගාමික කෙනාට පිනව මගේ අතන වැරදුන වෙයි. උන්නාසිර වරදින්නේ නැහැ. කෙනා උන්නාසිර මට වඩා උන්නාසිරයක දැනෙනවා. ඇයි? අර යටහිඳලා උඩ බලන නිසා. ගොඩාක් බනහනකොට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ බන හාපු නිසා එක මතකේ තියෙනවා. සමහරව හොඳට තේරෙනවා. සමහර දේවා මේ ජීවිතේ තියෙනවා වගේ අපිට දැනෙනවා. ඒ නිසා අපි හිතනවා අපි මේ කින තැනට ඇවිල්ලා කියලා. ප්‍රත්‍යක්ෂයි කියලා කියන පුතා පේන දේ තුලත් ඒක තියෙනවා. දැන් කියමුකෝ උදාහරණයක් වශයෙන් මේ හැම දේ තුළම කරන්න කිසිම දෙයක් නැහැ. හැම දෙයක්ම සිද්ධ වීමෙන් පවතනයි. භ්‍රමණය වෙන නිසා මේ ඔක්කොම භ්‍රමණය වෙනවා. එතකොට ඇති වෙනවා, පවතිනවා, නැති වෙලා ඉවර වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. මේ වෙන දේවල් බලාගෙන ඉන්න තියෙනවා. දැන් මේක ප්‍රත්‍යක්ෂයි. දැන් වෙන දේ බලාගෙන ඉන්නනේ තියෙන්නේ. පේනකේ මොකද ඒ අත්තකපඬ ඒක ඒක හරියන්නේ නැහැ. ඇයි? මේක ලොකු වුණාම කරන්ට් ගන්න කණේකින් වදින්න පුළුවන්. කරන්ට් එක මේකට ඉන්න පුළුවන්. ඇවිල්ලා ගහ දෙකට පැලෙන්න පුළුවන්. දැන් පුතා මේක වෙන එකක්ද? ඇයි මේ පේන දෙයට බලාගෙන ඉන්න බැරි? විදුලි බලයකින් සතියෙන් සති වෙනකොට කපයි. දැන් මේක ගහේ ගිහිල්ලා වැටිලා පොරවේ ඇනිලා දැන් මේක වෙනම කතන්දරයක් නේ. එතකොට මේ ලෝකේ කරන්න දෙයක් නැහැ. කෙරෙන දේ බලාගෙන ඉන්න තියෙන මේක ප්‍රත්‍යක්ෂය. ඒක කෙරෙන දේ බලාගෙන ඉන්න පාඩි. ඒ කියන්නේ යාට ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච එක නෙමෙයි. ප්‍රත්‍යක්ෂ වෙච්ච බලාගෙන ඉන්නවා. ඇහෙනවා, ආගෙන ඉන්නවා, දැනෙනවා, දැනගෙන ඉන්නවා, සිතනවා, සිතාගෙන ඉන්නවා. ඇයි? අර ක්‍රමේ අර ආයතන හැම එකකින් ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා ඒ ධර්මතාවයේ අවබෝධයේ තුල තමයි ජීවත් වෙන්නේ. කරන්නේ කෙරෙන එක තමයි මේ ලෝකෙ මේ බලන් ඉන්න තියෙන්නේ. එතකොට අර පේන එක බලන්න, පේන බව දැනගෙන ඉන්න ඔයා. එතකොට දැන් ඒ ආයතන මේකේ මේක තියෙනවා, පෑය 24 පුරාම තියෙනවා කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ එකක්. දන්නවා, හැබැයි අමතක වෙනවා ඒක. අමතක වෙනවා. මේ කරන්න මොකවත් නැහැ, කෙරෙන්න තියෙන්නේ. ඥානමට ලියුමක් දීලා කව්. ඌව මරන් දදනවා. දැන් කරන්න දෙයක් නැහැ, කෙරෙන්න තියෙන්නේ. එතකොට ඒක කෙරෙන්න තිබිච්ච එකක් තමයි කෙරිලා තින්නේ. එතෙන්ද එන්න. ඌට ගන්න ඕනේ. නිවාඩු දාලා ඌට ගිහින් දානවා. දැන් පුතා දැන් ඒක කෙරෙන එකක් නෙමෙයි, කරන එකක්. ඒ කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ වෙලා පුතේම ගියාද? ඒක ප්‍රත්‍යක්ෂ එකක් නෙමෙයි. ඒක අවබෝධයක්. එයා තුළ දැනුමක් තියෙනවා ප්‍රත්‍යක්ෂ වෙලා නෙමෙයි. ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනා මේ ලිමක් දීලා තිනවා. එහෙම ලිමක් ලැබෙන්න තිබිලා තිනවා. තිබිච්ච දේ එයාට ලැබිලා තිනවා. එහෙනම් වෙන්වෙන්න අනාගතේ දිනනවා. ඒ නිසා ඒකට පොටක් පෑදිලා තිනවා. සිද්ධ වෙලා තිනවා ඒක. ඒවා මොකද කරන්න දෙයක් මේක බලාගෙන ඉන්න ඔයා. ඒවා වෙන්න තිබිච්ච දේවා. දැන් පුතා මේක සමානයි මගේ සිතට. දැන් මේකට හැයෙනවද? මේකට දැනෙනවද? මේකට හිතන්න පුළුවන්ද? ඔන්න ඔතන තෙන්න ඕන පුතා. මට පේනවා, මට හැයෙනවා, මට දැනෙනවා. මිනිස්සු මට ටික විරුද්ධයි නේ. බෑ, මේ මිනිස්සුතේ මං ඉන්නේ. දැන් ඕම දේවල් මට එනවනේ ඔළුවට. ඒ කියන්නේ මෙයාට වඩා මං ගොඩක් වෙනස් කියන එකනේ. සිත ඇති මම, සිත නැති මේ මේ ගස්ගල් වාගේ වෙන්න ඕනේ. ගස් වලට හැෙන්න මටත් හැෙන්න. ගස් වලට හිතෙන්න මටත් හිතෙන්න. ඔන්න ඔතනට එනවා කියන එක තමයි රාත්. එතනට එන්න මේක වඩන්න ඕනේ. හැෙනවා. ඒ හැෙන බව දැනගෙන ඕම යනවා. ප්‍රතිචාර නැහැ. ගස් වලට හැෙනවා දැන් කතා කරන දැන් ප්‍රතිචාර තියෙනවා. තර්ක කරනවද නේ? කල්පනා කරන්න. එන්න එතනට එනවා. ඒ ඒ කියන්නේ ඒ බැඳීම් වල නිදාස් වෙනවා ක්‍රමානුකූලව. හිත වඩන්න ඕනේ. හිත පුරුදු කරන්න ඕනේ. හිතට ඒක උරු කරන්න ඕනේ. හිතගෙන ඉන්න බෑ. පුරුදු කරාම දැන් හිතගෙන ඉන්න පුළුවන්. සින්දු කියන්න බෑ. ස්වර හට හොඳට උරු කළාම දැන් සින්දු කියන්නේ ලස්සනට. අර ගායකයන්ද හඬින්ම කියන්නේ. එච්චර දක්ෂයි නේ. මේ කලින් කියන්න බෑ. ගාලා කරලා එක එක ස්වර හොඳට මේක කළා. දිව හොඳට මේ පෙරන් ගායන් තියලා හොඳට මැද්දාම දැන් ඔය ලස්සනට කියන්නේ සින්දු. උරු කළාම මේ පුරු වෙනවා. දැන් කයට උරු කරන්න පුළුවන්. සිතට උරු කරන්න පුළුවන්. පෙම්බැඳිලා පෙම්බැඳිලා නා තාත්තා කණේ පාරවල් දෙකක් දෙලා මේ අකමැති කෙනෙකුට බඳලා තිනවා. දැන් කාලයක් යනකොට දැන් දරුව හදාගෙන දැන් ලස්ස දිනාවේ කතා කරන්නේ. දැන් කොහමද උනේ මේක? හිත හදා ගන්නවා. දැන් මොනවා කරන්නේ? ඉතින් ගත්ත බෙරේ ගන්න එපා. ඉතින් ජීවිත කාලෙම දැන් හිත හදාගෙන කාලා දිලා ඉන්නේ. විලු තාලු කරන්නේ නැද්ද? ඉතින් ලස්සට යනවනේ ජීවිතේ. හිත හදා ගන්න පුළුවන්. ඇසිරිම හදා ගන්න පුළුවන්. චර්යාව හදා ගන්න පුළුවන්. හදා ගන්න නැති මේ අඩුව තියන්නේ අපේ. මේ සිතට ඕනම එකක් පුරුදු කළාම එයා ඒක උපාදානය කරගන්නවා. ඒකට උරු වෙනවා. දැන් පෙම්වතිය දාලා ගියා. පෙම්වතා දාලා ගියා කියලා මිනිස්සු බෙල්ලේ වැලදා ගන්න හදනවා, මේ වා බොන්න හදනවා. එහෙම තියෙනවනේ. හැබැයි මිනිස්සු කාලයක් යනවා හිත හදාගෙන ඉන්නේ නැද්ද? හිත හදාගන්න පුළුවන් එකක්. ඒක මේ බැරි එකක් නෙමෙයි. මිනිස්සු දන්නේ මේ හිත කියන එක හදන්න පුළුවන්, චරිතය හදන්න පුළුවන්, ඇසිරීම හදන්න පුළුවන්. මිනිස්සු ඒක විශ්වාස කරන්නේ. හදාගන්න බෑ දෙනවා කාලයක් යනකොට. පුරුදු කළා මේක හරියනවා. එහෙනම් මෙච්චර කාලයක් අපි මිත්‍යා විදිය දැන් සම්මා පුරුදු කරනවා. සම්මා පුරුදු වෙනවා. පුතා ගිලම්පස ගත්තද? පුතා තේ බිව්වද? එහෙම නැත්නම් තේ බොන්න කයේ මේ හැකියාව තිබුණද? පුතා තේ බිව්වද? තේ බීමේ හැකියාව කයේ තිබුණද? තිබුණ නිසා තමයි බිව්වේ. කයට තේ බොන්න හැකියාවක් නැත්නම් ගහලා දුන්න බොන්න. එහෙම නේද? එහෙනම් සිත රැවටුණාද? සිතේ රැවටෙන දුර්වලකම තිබුණද? දුර්වලකම නේ හදන්න ඕනේ. අපි සිත රැවටෙන දුර්වලකමක් තියනවා ඒ සිතට, ඒක හදන්න. රැවටෙන එක දිහා බලන්න. ඒතකොට කල්ප කීයක් බලන්න ඉන්නවද? කල්ප පුතා පිරිණිවන් පෑවත් මේක ඉවර වෙන්නේ නැයි. ඒ තරම් මේක දීර්ඝ කාලිනම් කරමයක්. කල්ප පුතා දෙවිවර කළා. නමුත් අපි තාම රවටින එක දිහා බලන්න. කල්ප කෝටියක් විතර බලන්න ඉන්නවා. හැබැයි රවටෙන්න තරම් මේක දුර්වලයි. ඒ දුර්වලකම හදන්නේ. ඇදුවොත් දැන් රවටෙයිද? නෑ, වැඩ ඉවරනේ. සිත රවටෙනව නෙමෙයි. රවටෙන්න තරම් සිත දුර්වලයි. රවටීමේ හැකියාව සිතට තිබිලා. ඒ නිසා තමයි රවටෙන්නේ. ඒක හදාගන්න නෑ මිනිස්සු. රවටෙන එක දිහා බලන්න ඉන්න කියන. ඉතින් කල්ප කීය බලන්න ඉන්නද? කෝටි ගණන් බලාගෙන ඉන්න පායද? අවුරුදු බලාගෙන ඉන්නවා ඉතින් ඕක. සිත රවටන එක දිහා බලන්න ඉන්න. හැබැයි රවටෙන්න සිත දුර්වලයිනේ. ඒ රවටීමේ හැකියාව තියෙනවනේ. එතකොට එයා රවටෙන්න තරම් දුර්වලයි. ඒ රවටීමේ හැකියාව තියෙන නිසා එයා රවටෙනවා. ඒක හදාගන්නයි.